පිංගුතුනි, මනුෂ්‍යෙක් වෙලා උපදින්නේ ඉතාමත් කලාතුරකින්. කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතේ කන කැස්බෑ වැවිය සුදුරින් අහස බලනවා වගේ. මනුෂ්‍යෙක් වෙලා ඉපදුනාට පස්සේ මිනිස්සු හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. ඒ වුණාට හරියට කරනවා නම් කරන්න ඕනන්නේ හොඳ දේවල්. ඒ හොඳ දේවල් දෙකක් තියෙනවා. එක්කෝ පින් කරන්න ඕන, නැත්තම් කෙලෙස් නසන්න ඕන. පින් කරන කෙනා සුගතියෙන් සුගතියට යනවා, සත්පුරුෂ ඇසුරේ මඟඵල ලබන තුරු. කෙලෙස් දුරු කරන කෙනා සියලු කෙලෙස් දුරු කළ ජරා මරණයන්ගෙන් නිදහස් වෙනවා. නිසා ඔය ප්‍රතිපදා දෙකක් බුදුරජාණන් වහන්සේ වදාලා. පිංගතුනි, පිනක් කරන්නත් පිනක් තියෙන්න ඕන, නැත්තම් පින් කරන්න බෑ. කුසලයක් කරන්නත් කුසලයක් තියෙන්න ඕන, නැත්තම් කුසල් කරන්න බෑ. ඊළඟට ඒ පින් කරනකොට එයා හිතන විදිහ එයාට විපාකේ පැමිණීමේදී බලපානවා. අද ඒ ගැන අපූරු විස්තරයක් මේ පින්වතුන්ට අහන්න ලැබෙනවා. ඊට කලින් වචනයක් කියන්නම්. දැන් හිට මේ පින්වතුන් කඨින පින්කමට සූදානම් වෙනවා. කඨින පින්කම කියන්නේ තමන්ගේ ජීවිතේට විශාල පිනක් රැස් වෙන දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කඨින පින්කම කරගන්න එක අතිශයින්ම දුර්ලභයි. උපසම්පදා සංඝයා සිටින්න ඕනේ. උපසම්පදා සංඝයා එසල මාසේ පසු දින වස් වසන්න ඕන. ඒ සංඝයා වස් රැක ගන්න ඕන. වප්පෝයෙන් පවාරණය කරන්න ඕන. පෙර වස් වසන්න ඕන. වස් කඩා ගන්න නැතුව ඉන්න ඕන. ඔබ පූජා කරන චීවරේ ලබන පිරිස ඔබට එක දවසෙන් චීවරේ හදලා පූජා කර හැකි. ඒ ලබන පිරිස මාස 3ක් ඒ වස් ප්‍රතිපදාවේ ඉන්න ඕන. උපසම්පදා සංඝයා ලෝකේ වැඩ සිටින්න ඕනේ. ආන්නේ වස්වැසු සංඝයාට පූජා කරන චීවර පූජාව කඨින චීවර පූජාව. බුද්ධ ශාසනයක් නැති කාලේ නෑ උපසම්පදා සංඛ්‍යා නැතිව මේ රටේ අවුරුදු 100 ගණන් ඉඳලා තියෙනවා. එතකොට ඒ කාලේ කඨින පින්කම් නැ, ජීවිතයකට එකම එක අවස්ථාවකවත් කඨින පින්කමේ කොටස්කරුවෙක් වෙන්න ඕන. මක්නිසාදයත් කඨිනී කියන්නේ සිඳින්න බැරි පිනක් රැස් කරවන චීවර පූජාවක්. ඒ පින රැස් කරගත්ත කෙනාට කල්යාණ මිත්‍රෙක් කරා යන අවස්ථාව කිසි කෙනෙකුට බාධා කරන්න බෑ. ධර්මය අහන්න තියෙන අවස්ථාව කිසි කෙනෙකුට බාධා කරන්න බෑ. මඟඵල ලබන්න තියෙන අවස්ථාව එයාගේ තවත් කර්මයකින් මඟඵල ලබන අවස්ථාව සිඳින්න බෑ. ඒ නිසා ඒ වගේම යම් දවසක මාර්ගඵල ලබනවද, ඒ මාර්ගඵල ලැබලා ජීවිතය අවබෝධ කරන තාක් ඔහුගේ ජීවිතයට අන්තරායක් වෙන්නේ නැහැ. මේ වගේ ලෝකෝත්තර ආනිසංස තියෙනවා. දෙව්ලොව සැප විදිහට, මනුලොව විඳින සැප විදිහට වචනෙන් කිව නොහැකි ආනිසංස තියෙනවා කඨින චීවර පූජාවක. ඉතින් ඒ නිසා මහත්ඵල මහනිසංස මහා පිනක් රැස් කරගන්න වාසනාව ලැබෙනවා කියලා මේ පින්වතුන් සන්තෝෂයටපත් වෙන්න ඕන. පිනෙන් පිරී යනවා. පහන් සිතින් කඨින චීවර වඩම්මා, පහන් සිතින් සංඝයාට පුදනකොට හිත පිනෙන් පිරී යනවා. ඒ පුණ්‍ය නිධානය තමන් ළඟ තියාගන්න ඕනේ. පින්වතුනි, මම මුලින් කිව්වා පිනක් කරන්නත් පිනක් ඕන කියලා. ඒක මෙන්න මේ වගේ. ඔන්න දැන් අපි පිනක් උපද්දවන්න හදනවා. හැබැයි ඒකට පිනක් ඕන තමයි ඒක කරන්න. ඒක මේ වගේ. ඔන්න කෙනෙකුට පහනක් දල්වන්න ඕන. කෙනෙකුට පහනක් දල්වන්න ඕන. මෙයා පහනක් ගෙනල්ලා තෙලුත් දාලා තිරක් දානවා. දැන් පහනක්නේ දල්වන්න ඕන, ගින්දරනේ ඕන්නේ. ගින්නක් දල්වන්න ඕන මෙයාට. මෙයා පහනකුත් ගෙනාවා, තෙලුත් දැම්මා, තිරක් දැම්මා. දැන් පහන පත්තු වෙනවද? මොකක්ද දෙනම් ඕනන්නේ? තවත් ගින්දරක් ඕන. මේ ගින්දර ඇවිලෙන්න. මං කියන එක තේරෙනවද? තවත් ගින්දරක් ඕන, මේ ගින්දර ඇවිලෙන්න. තවත් ගින්දරකින් තමයි තවත් පහනක් දැල්වෙන්නේ. පිනක් කරන්නත් මොකක්ද ඕන? පිනක් ඕන. එතකොට තෙලුත් තියෙද්දින්, තිරත් තියෙද්දින්, පහනත් තියෙද්දින් තව ගින්දරක පොඩි උපකාරයකින් මේ ගින්දර දැල්වෙලා අර තෙලුයි තිරයි උපකාර කරගෙන පහන බොහෝ වෙලා දැල්වෙනවා. ආන් ඒ වගේ සංසාරේ පිනකින් ඇතුලෙන් තල්ලුවක් දුන්නොත් මේ ස්තූප මුල් කරගෙන, බෝධින් වහන්සේලා මුල් කරගෙන, සංඝයා මුල් කරගෙන ඔව්හු බොහෝ පිං රැස් කරනවා. ඔබට අනාගතයේ පිං රැස් කරගන්න ඔබගේ ඇතුලෙන් දෙන ගින්දර තල්ලුව බවට පත්වෙන්නේ දැන් රැස් කරන පින. පැහැදිලිද? බෝධින් වහන්සේ වැඩේ ඉන්නවා. බෝපත් බිම වැටිලා තියෙනවා. අතපයක් තියෙනවා. නමුත් කොළ අයින් වෙන්නේ නැහැ. එයාට හිතෙන්න ඕන බෝපත් අහිඳපන් කියලා. ඒ හිතෙන්නේ සංසාරේ පිනකට. මෙහි සෑයක් නැහැ කියමු. මෙහි සෑයක් නැහැ. ඉඩකුත් තියෙනවා. ගඩොල් වැලි සිමෙන්තිත් තියෙනවා. මිනිස්සු ළඟ සල්ලිත් තියෙනවා. විහෙරේ ධාතුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. මිනිසුන්ට අතපය අයියක් තියෙනවා. වැඩ කරන බාසුන්නලත් ඉන්නවා. චෛත්‍යයක් හැදෙයිද? කාට හරි ඇතුලේ පුණ්‍ය ගින්දරකින් අර පහනට දල්වන්න ඕන. එතකොට තමයි අර ඔක්කොම එකතු වෙලා සෑයක් හැදෙන්නේ. පැහැදිලිද? පිනක් කරන්නත් පිනක් ඕන. පිනක් කරන්නත් පිනක් ඕනි නම් නිවන් ලබන්න කොයි තරම් කුසල සම්භාරයක් එයාගේ ඇතුලේ තියෙන්න ඕනේද? එතකොට ගොඩාක් අය දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ, රහතන් වහන්සේලාගේ කාලේ ඉපදෙන්නේ පවා ගොඩාක් පූරිත පින් තියෙන අය. එයාලගේ ඇතුලේ ගොඩාක් පින තියෙනවා, මෝරලා තියෙන්නේ. සුළු දෙයකින් ඇවිලෙනවා පහන. පුංචි උපකාරයකින් පහන ඇවිලෙනවා. ඒ ඇත්තන්ගේ බීජේ තියෙනවා, පුණ්‍ය බීජ, කුසල් බීජ තියෙනවා. තුර්භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිම ධර්මයේ ඇසීම නැමැති පොළොවයි වතුරයි එකතු වෙච්ච ගමන් අර බීජේ වැටිච්ච ගමන් පැලවෙනවා. හේතුව බීජේ හොඳට ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි හොඳට ওই උපමාව නිතර නිතර සිහි කරන්න. ওই විතරක් නෙවෙයි, හේතුඵල ධම පවා මේ ලෝකේ හේතුඵල ධම පවා සිද්ධ වෙන්නේ ওই න්‍යායට අනුව. ඒ තමයි අභ්‍යන්තර හේතුයෙන් බාහිර ප්‍රත්‍ය මුල් කරගෙන ඵලයක් හටගන්න. එනිසා පුණ්‍ය ඵලය පවා හටගන්නේ අභ්‍යන්තර හේතුයෙන් බාහිර ප්‍රත්‍යයෙන්. චෛත්‍ය, බෝධි, වෙහෙර, විහාර, මේ බණ කියන ඒවා, මේ ඔක්කොම ප්‍රත්‍ය හේතු නෙවේ. හේතුව තියෙන්නේ කා ළඟද? තමා ළඟ. දැන් අපි කියනවා මුන්ට මෙච්චර කියද්දී, පින් කරන්න මෙච්චර අවස්ථාව හදද්දී මුන් කරගන්නේ නැණි පින්. කියල අපි කියන්න නැද්ද? ඇයි ඒ බාහිර පරිසරයේ හැදුවට අභ්‍යන්තරයෙන් අර පහන දල්වන්නේ නැහැ. ඒ නිසා අපිට අනිත් අයට උදව් කරන්න කියලා පුළුවන්නේ බාහිර ප්‍රත්‍ය ලංකරණ එක විතරයි කරන්න පුළුවන්. තම තමන් අවුලව ගන්න ඕන. ඒ නිසා මේ පුණ්‍ය ප්‍රදීපේ දල්වා ගන්න තමන්ගේ මව් ළඟ අභ්‍යන්තර පුණ්‍ය ගින්දර නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. උපේක්ෂාවටපත් වෙන්න ඕන. අම්මා ධර්මයට එන්නේ නැහැ කියලා කනගාටු වෙලා වැඩක් නැහැ. තාත්තා ධර්මයට එන්නේ නැහැ කියලා කනගාටු වෙලා වැඩක් නැහැ. සහෝදරයා සහෝදරිය ධර්මයට එන්නේ නැහැ කියලා කනගාටු වෙලා වැඩක් නැහැ. ඇයි අපි ඒ අය පින් වලට ගින්නගෙන යනවා? දාන දෙන්න ගින්නගෙන යනවා? හරියට කරගන්නේ අභ්‍යන්තරේ නැහැ. ඒ නිසා ඔබට අනාගතේ තවත් පිනක් රැස් කරන්න හෝ තවත් කුසල් රැස් කරන්න හෝ නිවන පිණිස වෙරවීරිය කිරීම පිණිස හෝ අභ්‍යන්තර හේතුව බවට පත් වෙන්නේ දැන් කරන පින. ඒ නිසා සතුටෙන් පින් කරගන්න, සතුටෙන් කුසල් කරගන්න. මේ කරන යහපත් කටයුතු, යහපත් දේවල් කර කර සතුටු වෙන මේ කටයුත්ත පින. එහිදී හිතේ ලෝභය තුනී වෙනවනම්, එහිදී හිතේ ද්වේෂය තුනී වෙනවනම්, එහිදී හිතේ මෝහය තුනී වෙනවනම් ඒක තමයි කුසලය. අලෝභ අද්වේෂ අමෝහ. හිතේ කෙලිස් ප්‍රහාණය වෙන එක, හිතේ ලෝභ ද්වේෂ මෝහ අඩුවී යන එක කුසලය. කරන යහපත් කටයුත්ත පින. ඒ නිසා හදවත පිනා යන හදයම් පිනා යාති ති පුඤ්ඤං. හදවත පිනා යන පින්කම් කරන්න. ඊට පස්සේ ඒ පින තමන් භුක්ති විඳින්නත් ඕන. පින භුක්ති විඳින්නත් තමන් පින් කරපු විදිහ බලපානවා. අද කාලේ මේ ඇයි මම මෙච්චර පින ගැන මේ කියන්නේ? අපි හේතුව පිනක්වත් හරියට මිනිසු රැස් කරගන්නේ නැහැ. පින් නැතිවීම නිසා තමන් කර්ම විපාක ගෙවන බව දන්නේ නැහැ. පින් නැතිවීම නිසා ඔයාලා කර්ම විපාකයක් ගෙවන එක්තරා සිද්ධියක් මෙන්න මේ දේශනාවෙන් ඔබට තේරෙයි. ඒ තමයි පින්වත්නි, මේ දේශනාවේ නම පඨම අපුත්තක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මොන ගෙහින්න මහ දමාලේ කුසල් මහරජුරු පැමිණියා. රජුරු භාග්‍යතුන් වහන්සේ අහනවා, මහරජතුමනි මේ මහ දවාලේ මොකෝ මේ? ඉද බහන්තේ සාවත්තියන් සෙට්ටි ගහපති කාලකතෝ. මේ සැවැත් නුවර සිටුවරේ කිටිය ගෘහපතියෙක්, ඔහු මැරුණා. තමහං අපුත්තකං සාපතේයන් රාජහන්තේ පුරං අතිහරිත්වා ආගච්ඡාමි. ඔහුට දරුවෝ නෑ. මහා ධනස්කන්ධයක් තිබ්බා. ඒ ධනේ මාලිගාවට යවලා මම මේ ආවේ. කියන්න භාග්‍යතුන් වහන්සේ, අසීති බහන්තේ සත සහස්සානි හිරඤ්ඤස්සේව, 80 ලක්ෂයක් රත්තරන් දඹ රත්තරන් කහවනුම ඔහුට තිබ්බා. 80 ලක්ෂයක් කෝපනවාද රූපියස්ස රිදී කාසි ගැන කවර කතාද? තස්ස කෝපන බහන්තේ සෙට්ටිස්ස ගහපති සේව රූපෝ බත්ත බෝගෝ අවෝචි. ඒ ගෘහපතියාගේ කෑම මේ වගේ. ඒ තමයි නාඩු හාලේ බතට හොද්දක් හදාගෙන කනවයි මුළු ජීවිත කාලෙම. ජීවිත කාලෙම උදේට දවල්ට රැට හොද්දයි නාඩු හාලේ බතුයි. දෙවෙනි ව්‍යංජනයක් තවත් මාළු පිණි එකතු කරගෙන නැහැ. ඊට පස්සේ ඒව රූපෝ වත්ත බොහෝගෝ අවෝසි සානන් ධාරේති තිපක්ක වසනං. එයාගේ ඇඳුම තමයි හනවැරලි තුනක් ඇඳල් මහලා පරණ හනවැරලි. හනවැරලි කියන්නේ හිඟන්නු අඳින රිදි වර්ග. ඒ කාලේ සිටුවලු රජවරු අඳින්නේ කසීසලු. සිදුහක් කුමාරයාගේ මාලිගාවේ දාසියෝ පවා කසීසලු ඇඳා. මේ සිටි ඇන්දේ හනවැරලි පරණ කරත්තයකට උඩින් දිරාපු කුඩයක් දාගෙන ගමන් බිමන් ගියේ. බලන්න භාග්‍යතුන් වහන්සේ මේ සිත්ති මලානව බුදුරජාන් වහන්සේ වදාලා, ඒවමේතම් මහරාජ, ඒවමේතම් මහරාජ. රජතුමනියෝ කොහොම තමයි, අසප්පුරිසෝකෝ මහරාජ උලාරේ භෝගේ ලබිත්වා නේව අත්තානං සුඛීති පිනීති. අසත්පුරුෂයාට බහුභෝග ලැබුණට හොඳට ඉඩම් තියෙනවා, සල්ලි තියෙනවා, ඕන දෙයක් කඩෙන් ගේන්න පුළුවන්, බහුභෝග සම්පත් තියෙනවා. මෙයා කන්නේ නැහැ. හොඳට කන්නේ නැහැ. තමාව හොඳට අඳින්නේ නැහැ. තමාව පිනවන්නේ නැහැ. වාහනේ ගෙනල්ලා ගෙදර මෙයා ගමන් බිමන් යන්නේ නැහැ. අවල් එක්කද ගෙනාවේ යන්නේ. ඒක දැන් මට සමහර මහත්තුරු කියලා තිනවා, ස්වාමීන් වහන්සේ අපි වාහනයක් ගත්තා, හැබැයි මේක අවුරුදු 7-8ක් පරණයි. බලන්න ස්වාමීන් වහන්සේ මේ කිලෝමීටර් 10,000ක්වත් ගිහිල්ලා නැහෙනි. ගෙදර තියාගෙන ඉන්නවා. තමන් ඒකෙන් ගමන් බිමන් යන්නේ. හොඳට සල්ලි තියෙනවා. හොඳට කන්නේ. ඊට පස්සේ තමන්ට ආභරණ තියෙනවා, පළඳන්නේ. මේ පැත්තේ නම් නැති වෙති සමහර පැත්තිවල කාන්තාවෝ මහන්සිලා මහන්සිලා සල්ලි ටිකක් හරියම්බ කරගෙන රත්තරන්චේන් කරාඹු වලලු මුදු ගන්නවා. ගෙනල්ලා ඔළුව වටේ කරකවලා කරකවලා ඕක දානවා. මොකෙද මේ පැත්තේ නෙවෙයි සමහර පැත්තිවල කබට්වල දාන්නේ. පලඳ ගන්නෑ. තමන් පිනවන්නේ. අසත්පුරුෂයාට ධනෙ ලැබුණාට පස්සේ හොඳට කාලා ඇඳලා ඉඳ හිතෙන්නේ. ධර්මයේ වරදවාගත්ත සමහර ස්ත්‍රීන් සිටිනවා. ඒ අය හිතන්නේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ, එහෙම නැත්නම් ධර්මයේ ඇසිරෙනවා කියන්නේ සුදු අඳිනවා කියන එක. ඔන්න පොය දාසට සීල් සමාදන් වෙන්න ඒවට කමක් නැහැ. උන් මිනිසුන්ගේ අටුවම් බහැපු අදහසක් තියෙනවා පන්සලට යනකොට සුදු ඇඳගෙන යන්න ඕන කියලා. හාමුදුරුවන්ගේ තියෙනවා, මිනිසුන්ගේ තියෙනවා, ඒව වෙනස් කරන්න බෑ. නමුත් රුවන්වැලි සෑයේ ධාතු නිධානයට සරුවාභරණයෙන් සැරසිලා දිලිසෙන වස්ත්‍රයෙන් දුටුගැමුණු රජුරු සූසැට ආභරණයෙන් සැරසිලා රුවන්වැලි සෑයේ දා මොල්ගල් තියලා තියෙන්නේ, ධාතු නිදන් කළා තියෙන්නේ. දුටුගැමුණු රජුරුවොත් එක්ක කාන්තාවෝ 16,000ක් පිටිපස්සෙන් ගියා. දිව්‍යාංගනාවන් වගේ සරුවාභරණයෙන් සැරසිලා හැම පින්කමකටම. අද අපේ මිනිස්සු මළගෙදරට යන එකයි පන්සල් යන එකයි හොයාගන්න බෑ. තමන් බණක් ඇහුවොත් ඉක්මනට සුදු ඇඳ ගන්න බලනවා. ලස්සනට ඇඳලා අපි කියමු මේ තේනේ තමන්ට ධනේ දියෙද්දි පුළුවන්කම තියෙද්දි අත්තානං සුඛීති පිනීති. සත්පුරුෂයා තමන් හොඳට සැපවත් කරගන්නවා, පිනව ගන්නවා. හොඳට අඳින එක, ආභරණ පළඳින එක, මේකප් කරන එක පවක් කියලා කොතනකවත් තියනවද? කොතනකවත් තියනවද? එහෙම නැහැ. ධර්මයේ වරදවා අල්ලා ගත්තට පස්සේ කවුරු හරි පාට ඇඳුමක් ඇඳලා ආවත් ඇඟිල්ල දික් කරනවා. කොහොමද පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න එපා කියලා කියන්නේ? මලගෙදරක් නෙවෙයි කටින මහ පිංගම් කියන්නේ. ආභරණ පළඳගෙන ඉන්නේ පවක් කියලා කොහෙද තියෙන්නේ? අසත්පුරුෂයාට ධනෙ ලැබුණාට පස්සේ තමන් පිනවන්නේ සතුටු වෙන්නේ නැහැ. රත්තරන් ආභරණ කනකර තියෙද්දි ඒව කබඩ් වල දාලා තියෙනවා, පළඳ ගන්නෑ. කබඩ් එක පින් කරලා තියෙනවා, බැංකුව පින් කරලා තියෙනවා. එනිසා ධර්මය වරදවල් ලගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරෙන කෙනා එමි අසත්පුරුෂයානි, සත්පුරුෂෝචකෝ මහරජ උලාරේ භෝගේ ලබිත්වා අත්තානං සුඛේති පිනේති. සත්පුරුෂයාට ධනයක් බවභෝග හම්බුනොත් තමන් හොඳට කනවා බොනවා හොඳට අඳිනවා තියෙන දේවල් පරිභෝග කරනවා. ඊට පස්සේ න මාතා පිතරෝ සුඛේති පිනේති. අසත්පුරුෂයා අම්මා තාත්තට හොඳට කන්න බොන්න දීලා අම්මා තාත්තට හොඳට අඳින්න කියන්න දීලා පිනවන්නේ නැහැ. අසත්පුරුෂයා හිතනවා මුන්දල වයසයි දැන්. මුන්දල ඉතින් සරසගෙන පාර යන්නේ මොකටද? වෙඩින් එකක් වුණත් ඒ දෙන්න විතරයි යන්නේ මේ වයසක උන්දල. අනිත් උන්දලට අමාරුයි. දැන් මෙයා හිතනවා අපේ අම්මට අසනීපයි. ඔහි ගියොත් කකුල් කඩਿੱත්වුව පඩිපෙල් නගින්න බෑ. සත්පුරුෂය එහෙම නෙවෙයි. සත්පුරුෂය කල්පනා කරනවා අම්මලා ගෙන්නන යන්න ඕන මේ වට. වට වන්දනාවේ, මගුල් ගෙවල් වල, පන්සලේ හැමතැනම මෙයා ඇවිදිනවා. අම්මලාට ඕවා දකින්නකට අර එක තැනට වෙලා එක එක දේවල් කල්පනා කර කර ඉඳලා අසනීප වැඩි වෙනවා. මොන්දලා ටිකක් ඇවිදලා කියලා මේ සන්තෝෂෙන් කට්ටියත් එක්ක ඉන්නකොට ඔය අසනීපත් අමතක වෙලා යනවා කියලා සත්පුරුෂයන් කල්පනා කරලා තමන් අඳින කියන විදිහට ලස්සනට අම්මටයි තාත්තටයි අඳලා තමන් යන තැන් වලට ගෙන්නගෙන යනවා. මේ ලෝකේ වයසට ගිය දෙමව්පියන්ට දිලිසෙන සාරියක් අම්මට, පාට පාට ලස්සන සරමත් සෙට් එකක්, කලිසමත් සෙට් එකක් ඇඳලා හොඳ සපත්තු දෙකක් තාත්තට දාලා ගමන් බිමන් ගෙන්නගෙන ගිය කෙනෙක් නැතුව ඇති. වයසට ගිය ගමම්ම දරුවෝ හිතනවා මොන්දල දැන් සුදු අඳින්න ඕන. ඉතින් අසත්පුරුෂයාට අම්මයි තාත්තයි පිනවන්න ඕන, සතුටු කරවන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. සත්පුරුෂයාට හිතෙනවා. අසත්පුරුෂයා න පුත්ත ධාරං සුඛේති පිනේති. දරුවන්ට අඹුවට සතුට දෙන්නේ නැහැ. කල්පනා කරනවා හැමදාම මේ ගෙදර උන්දැත් බත් අම්බනවා, තම්බන උදේට දවල්ට ඇන්දෑවට. අනේ පොඩ වෙනසකට සතියකට වතාවක් කොයි හරි ගිහිල්ලා දරුවොත් එක්ක අඹුවත් එක්ක ඉඳලා කෑම ටිකක් කාලා ගෙදර ඔක්කොම වට වන්දනාව යනවා. හැබැයි ඔක්කොම වන්දනාවෙන් සතුටු වෙන්නේ නැහැ. කාලෙකට සැරයක් විනෝද චාරිකාවක් යනවා. හරි, ඒව පව් කියලා කොහෙද තියෙන්නේ? කල්ප ගණන් නිරේ ගිනි දැල්වල වැටි වැටි පිච්චි පිච්චි සතරාපායේ දුක් විඳ විඳ මේ මිනිස්සුයෝ ඉන්නේ. ඇවිල්ලා මනුස්ස ලෝකෙකට ඇවිල්ලා එක තැන ඉඳගෙන ඉඳපන් කියලා කොහෙවත් තියෙනවද? ධර්මයේ වරදවල්ලා ගත්තට පස්සේ ඌට කෙලෙස් ඇති වෙනවා. මේ ඊළඟ මොහොතේ රහත් වෙන්න ඉන්න කෙනෙක් වගේ ඔය කෙලෙස් ඇති වෙනවට ගියාම. ඒ නිසා දැන් සමහර අයට අපි උපදෙස් දෙනවා මහත්ය පොඩක් ඇවිදලා කියලා ඉන්න. එක තැනකට වෙලා ඔයම ඉන්න එපා. අම්මලා තාත්තලා ගෙන්නගෙන යන්න, දරුවෝ ගෙන්නගෙන යන්න. පොඩ්ඩක් වෙනසක් ඇති කරන්න, වන්දනාව යන්න, විනෝද චාරිකාවක් යන්න. අවුරුද්දකට වතාවක් ඔය මොහොඳ පැත්තේ ගිහිල්ලා ඉන්න. පොයින්ට බණ අහන්න, ඔක්කොම එකට සිල් ගන්න. හැම දෙයක්ම බැලන්ස් වෙනවා එතකොට යාගේ. දැන් මොකද වෙන්නේ? ධර්මය අහන්න ගත්තොත් වෙඩින් තහන, ඊළඟට මොහොඳු වෙරළට යෑම තහන, මල්වතු වලට යෑම තහන, පාක්වලට යන එක තහන. එතකොට මං අහන්නේ ඒක මොන පදනමක් යටදේද ඒ වගේ තහනමක් තමයි පනවා ගත්තේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාලා සත්පුරුෂයාට මෙහෙමයි, දුප්පත් කෙනෙකුට කරගන්න බෑ. නමුත් මේ දේශනාව පටන් ගන්නෙ මොකද්ද? බහුභෝග තියෙන කෙනෙක් ඉන්නවා, පුළුවන්කම තියෙන කෙනෙක් ඉන්නවා. එයා පිනවන්න ඕන මේක. මොකද්ද? දෙමව්පියන්, අමුදරුවන්, ඥාතීන්, මිත්‍රයින්, ගෙදර වැඩ කරන කෙනා පවා සතුටු කරවන්න ඕන. වැඩ කරන කෙනාට වෙන හැන්දකින් බෙදන්න හොඳ නෑ. සමහර ගෙවල් වල වැඩ කරන මිනිස්සු එනවා. ඒ මිනිස්සු මොනවා හරි ටිකක් ඔය පොඩි කොලේ කොතගෙන ගහක් යට කනවා. අර මිනිස්සු ගේ යට ගේ ඇතුලේ හොඳට උයාගෙන කනවා. එතන ඔවුන්ගේ සත්පුරුෂ අසත්පුරුෂ බව ප්‍රකට වෙනවා. අසත්පුරුෂයාට අසත්පුරුෂ ඥානෙ උපදිනවා. ඒ ඥානෙන් ඔහු කල්පනා කරනවා මුං වැඩ කරන අය වැඩිපුර සලකන්න කියොත් ඔළුවට අත හොදනවා. අනිත් එක අපි පඩිය දෙනවනේ, කලින් කියලා තියෙන්නේ කෑම අරන් වරෙල්ලා කියලා. එයාගේ ඥානෙ සත්පුරුෂයා කල්පනා කරනවා, අනේ මේ අහිංසක මිනිස්සු අපිටනේ වැඩ කරන්නේ. පාඩියක් ගත්තට අපි කොහොමද ඉතින් එහෙම කරන්නේ? මිනිස්සුනේ අපි, මිනිස්සුනේ. මනුස්සකම එපෑ කියලා සත්පුරුෂයා කල්පනා කරනවා. සත්පුරුෂයාට නොදී කන්න බෑ. ඊට පස්සේ අවුරුදු කාලේ එනවා, උත්සව කාලේ එනවා. එයා සේවකයන්ට හොඳට ඇඳුම් අරන් දෙනවා. වියදම ගැන හිතන්නේ නැහැ. ගණන් අදහදා කොච්චරක් දැන් දෙනවද, මේක වැඩිද? ඇයි මෙහෙර තියෙනවනේ. දැන් කල්පනා කරනවා ඇඳුම් අරන් දෙන්න ගියොත් මෙයාලට පාටි එකකට කතා කළොත් මේ වියදම එනවා. ඊට වැඩිය හොඳයි මෙයාලට පොඩ්ඩක් 2000ක් 2000ක් පඩියට එකතු කරලා දුන්නා නම් ඔන්න අවුරුදු දීමනවා එයාලට කියලා. අරේ සත්පුරුෂයා කල්පනා කරනවා මෙයාලා හැමදාම මුදල් ගන්නවා අපේ. වැඩිපුර දුන්නත් මුදල් දුන්නා කියන සංඥාව මිසක්ක ඒක වෙනම දැනෙන්නේ නැහැ හිතට. නිසා ඒ ප්‍රධානියා තමන්ගේ සේවකයාට අතින් දෙනවා යාමා. ඊට පස්සේ අවුරුද්දකට වතාවක්, මාස 6කට වතාවක් ඔක්කොටම යාගානේ කෑම වේලක් දෙනවා. කොයි හරි ගින්නගෙන යනවා. හැබැයි මේ සත්පුරුෂයා තමාව පිනවනවා, අම්මා තාත්තා පිනවනවා, සතුටු කරවනවා, අඹදරුවෝ පිනවන සතුටු කරනවා, හිතමිත්‍රාදී ඥාතින් සේවකයන්. හැබැයි කවදාවත් පහක් කරන්නේ නැහැ. මොකද්ද? තමා පිනවන්නවත් අනුම් පිනවන්නවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. හොරකම කරන්නේ නැහැ. වැරදි කාමසේවනය කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සුරාව දෙන්නේ නැහැ. අසත්පුරුෂයාට අනිත් අය සතුටු කරවන්න බෑ සුරාව නැතුව. එතකොට ඒ වෙදින් එක වෙදින් එකක් නෑ වගේ. පොඩ්ඩක් ඒ ගන්ධසාරය ආවේ නැත්තම්, එකෙක් දෙන්නේ අර කපපු පණුව වගේ නැටුවේ නැත්තම් වෙදින් එක නෑ වගේ. එතකොට මේ දැන් ගිහි මිනිස්සු ගැන කියන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට ගිහි මිනිස්සයා සින්දු කියලා ඒ උත්සව අවස්ථාවලදී මේ මිනිස්සු ගිහි පංචකාමයේ භුක්ති විඳිනවා. පෝයේ දවසට සතර පෝයට උපෝසථය රකිනවා. සංඝයාගෙන් ධර්මය අහනවා. දැන් ඔබ හිතන්නේ බිම්බිසාර රජුරෝ සෝවාන් වුණාට පස්සේ මුළු රාජ්‍යෙම හිටපු නාටිකාංගනාව ගෙවල් වලට යවුවද? සින්දු කියන අය ගෙවල් වලට යවුවද? කෙලි සෙල්ලම් කරන අය ගෙවල් වලට යවුවද? නෑ. දැක්කද වරදවා ගැනීම? ඒ නිසා සත්පුරුෂයා ධනී ලැබුණට පස්සේ තමන් පිනවනවා, සතුටෙන් ඉන්නවා. සමහර මේ වත්පෝසක්කම් තියෙන මිනිස්සු පවා පින්කම් වලට එනවා සුනාමියට ගහගෙන ගියා වගේ. සෝදු ඇඳුම ඇඳලා ඔහෙ එනවා මල ගෙදරට වගේ. ඔබම කල්පනා කරලා බලන්න, වංශ කතාවල මහවංශ විතරක් කියෙව්වත් හොයාගන්න පුළුවන් සරුවාභරණයෙන් සැරසිලා පින්කම් වලට ඇවිල්ලා තියෙනවා. මම මේ උපෝසථය ගැනීම ගැන නෙමෙයි කියන්නේ, පින්කම්. හෙට ගත්තොත් කඨින මහා මංගල්‍ය. ඒක මහා මංගල්‍යයක්. හොඳට සැරසෙනවා මිනිස්සු මගුලට. හැබැයි ඒකෙදීන් තමයි විනාශේ පටන් ගන්නෙ. රාණ්ඩු සරුවල් ජීවිතේ අනිත් පැත්තට කැරකෙන්න පටන් ගන්නවා. ඒකට අඳිනවා තමන්ගේ ජීවිතයේ සැපයට, සුඛයට, නිවනට, සුගතියට රැගෙන යන පින්කමකදී ඔහි ඉන්නවා. කොරෝනා වාට්ටුවෙන් එළියට දැම්මා වගේ. මනුස්සෙකු නම හොඳට කාල ඇඳල කියල සතුටින් ඉන්න ඕන. හොඳ වස්ත්‍රාභරණ අඳින්න ඕන. අලුත් අලුත් වස්ත්‍රාභරණ අඳින්න ඕන. පරණ ඇඳුමම හම්පඩ ගැහෙනකල් ඒව ඇඳ ඇඳ ඇයි අනකට අනේ ඕවටයි ඕවටයි වියදම් කරලා. මේ කුණු කය එර බණ මතක් වෙනවා. කුණු කය මොකට සරසනවද? එහෙනම් කුණු කය මොකට සරසන? එන කුණු කය හොදන්න නැතුන් ඉන්නකෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අසත් පුරුෂයා ධනෙ රැස් කරනවා භුක්ති විඳින්නේ නැහැ. එතකොට වෙන්නේ ඒකේ විපාකයක් වෙනවා. මොකක්ද විපාකේ? තස්සතේ භෝගා ඒවං සම්මා අපරිභුඤ්ජය මානේ. තමන්ගේ රැස්වන ධනය මේ විදියට මනාව භුක්ති විඳින්නේ නැති නිසා රාජානෝවා අරන්ති රජ්ජුරුවන්ට අයිති වෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ රජයේ ප්‍රොජෙක්ට් එකට ඉඩම හරි යනවා. රජයට තමන්ගේ ධනය යනවා කියනවා හරියට භුක්ති විඳේ නැත්තම්. චෝරාවා හරන්ති හොරු ගන්නවා. හොරු ගන්නවා කියන්නේ දැන් සේවකයෝ තමන්ගේ ආයතනයේ අල්ලස් ගන්න හොරකම් කරන සේවකයෝ වැඩි වෙනවා. දැන් ඇත්තටම මේ සේවකයෝ ටික සතුටු කරලා ඉන්නවා නම් හොර එක්කෙනෙක් දෙන්නේ හොරකම් කරයි සමහර අය හිතට වද දෙනවා. අපිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ මේ මහත්තයා මේ වගේ තැනකින් ගන්න එක අපිට සහගානවා කියලා. නැත්තම් සේවකයෝ පිනවන්නේ නැති සතුටු කරන්නේ නැති ස්වාමියෙක් හිටියොත් සේවකයන්ට වෙනවා මේක අපිට කිසිම අපි ගැන බලන්නේ නැහැ මුංගෙන් ගත්තට පව් නැහැ කියලා හොරකම් කරනවා. සේවකයෝ සතුටු කරවනකොට එක්කෙනෙක් දෙන්නේ කොතන හිටියත් අර සමෝයක් ගොනු වෙන්නේ නැහැ. අහු වෙනවා ඉක්මනට. තමන් හොඳට කාලා බීලා ඇඳලා, කාලා බීලා කියන්නේ පංච දුස්චරිත නෙමෙයි මේ කියන්නේ. හොඳට කන්න ඕන. සමහර ගෙවල් වල සමහර ළමයි ඇවිල්ලා කියනවා අපේ ගෙදර සායනා සුදේට බතුයි පරිප්පුයි, දවාලට පරිප්පුයි බතුයි, රෑට පරිප්පුයි බතුයි. වෙන එකක් මතක් වෙන්නේ නැහැ. සම්බල් ඇර වෙන එකක් මතක් වෙන්නේ නැහැ. උයනවා කියනකොට පොල් ගෙඩි අතර ගන්නවා. වෙන එකක් මතක් වෙන්නේ නැහැ. අලුත් අලුත් කෑම වර්ග කලාතුරකට මේ කලාතුරකින් මාසයකට දෙකකට සැරයක් හොඳට කැවිලි පිවිලි හදලා අලු අපේ ළමයිට කියලා තමන්ගේ ළමයිට අම්මගේ අතින් හදලා දෙනවා. ඒ ළමයිට කවුද දෙන්නේ? තමන්ගේ ළමයිට ඉස්සෙල්ලාම කැවුම් කොකිස් මොන් කැවුම් වැලි තලප ඕවා මගුල් ගෙවල් වලින් කන්න දෙනකල් ඔයාලා ඔයාලගේ දරුවෝ එතෙන්ට යනකල් ඉන්නවද තමන්ගේ අතින් ළමයිට ප්‍රණීත දේවල් හදලා දෙන්නේ නැද්ද? ප්‍රණීත දේවල් අනුන්ගේ ගෙවල් වලින්ම ඕනේද? ව්‍යංජන දෙක තුනක් කන්න අනුන්ගේ ගෙදරක්ම ඕනේද? ඩෙසර්ට් එකක් කන්න අනුන්ගේ ගෙවල්ම ඕනේද? පළතුරු ටිකක් කන්න අනුන්ගේ ගෙවල් වලටම යන්න ඕනේද? ඇයි තමන්ගේ දරුවන්ට හදලා දෙන්නේ නැත්තේ? තමන්ගේ ස්වාමියාට හදලා දෙන්නේ නැත්තේ ඇයි? වෙළඳ පොලේ තියෙන ප්‍රණීත දෙයක් තිබ්බොත් ගෙදර සියලු දෙනා එකතු වෙ භුක්ති විඳින්නේ නැත්තේ ඇයි? ඒකට කියන්න තියෙන පින නෑ. මනුස්ස ලෝකේ ඇවිල්ලා සතු ඒ මනුස්ස පංචකාමය භුක්ති විඳින්න පින නෑ. ඔහෙ ඉන්නවා හැමදාම පරිප්පුයි බතුයි කකා ඉන්නවා. මනුස්ස ලෝකේ පරිප්පුයි බතුයි, ලෝකේ ප්‍රණීතම කෑම පරිප්පුයි බතුයි. කාලෙන් කාලෙට අලුත් අලුත් කෑම වැඩි ඕනේ නැහැ. මං අර කියපු දේ හිතන්න, තමන්ගේ ස්වාමියා තමන්ගේ දරුවෝ ප්‍රණීත කෑමක් කන්න වෙන ගෙදරකට යන්නම ඕනිද? මගුල් ගෙදරක්ම ඕනිද? හෝටලයකටම යන්න ඕනිද? ඇයි තමන්ගේ අතින් හදන්නේ නැද්ද? දැන් ඉතින් මේ වැඩේට බැස්සට පස්සේ තේරෙනවා කැවුම් හදන්න බෑ, අලුව හදන්න බෑ, කුකිස් රොටි වෙනවා. උත්සාහ කරන්න ඊටවස ළමයි හුරු වෙනවා. දැන් මේක ගෙවල්වල මේ විදිහට සත්පුරුෂ පරිභෝජය පරිභෝග කිරීම නැති නිසාම සෝටිස් එක පවාද සුපර් මාකට් එකේ තියෙනවා. ගෙනල්ලා තෙල්ට දාගන්න විතරයි තියෙන්නේ. දන්නේ අතින් හදන්න බෑ. සෝයා මීට් එක තනියෙන් හදන්න බෑ. ඒකේ ඔක්කොම දාන්න ඕන බඩු ටිකයි තෙල් ටික පවා පැකට් එක අස්සේ තියෙනවා. ඒ තමන්ගේ අතට හුරු නෑ. අම්මලාට ඒ කාලේ අදටත් අපේ අම්මලාට හැන්ද නෙමෙයි හුරු, අත හුරු. මෙච්චර මිදිස් දැම්මොත් අතයි හුරු. උන්දලගේ කරුණාව, මෛත්‍රිය, දරුවෝ ගැන තියෙන කැක්කුම, ස්වාමියා ගැන තියෙන කැක්කුම, ආදරේ, අපේකම ඒ ඇඟිලි තුඩුවලත් එක්ක මිරිස්වල තුන පහවල තැවරෙනවා. ඒ කෑම රහයි ගුණයි. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? හරියට පරිභෝග කරන්නේ නැතුන් ධනෙ රැස් කර ගැනීමේ විපාක තමයි රජුරුවන්ට නැත්නම් රාජසන්තක වෙනවා, හොරු ගන්නවා, තමන්ගේ සේවකයෝ අල්ලස් මේ දූෂණ වංචා කරනවා. අග්ගිවා ඩහති ගින්දරට අහු වෙනවා, උදකංවා වහති වතුරට අහු වෙනවා, අප්‍යංවා දායාදා හරන්ති අප්‍රිය අයට දායාද වෙනවා. ඒ කියන්නේ මැරුණත් ඒ සල්ලි යන්නේ තමන් අකමැති කෙනෙකුට. මැරිලා වුණත් තමන්ගේ කෙනෙකුට ධනෙ ගියා නම් කමක් නැහැ කියලා හිත හදා ගන්න පුළුවන්. මැරුණත් ධනෙ හම්බ වෙන කෙනෙකුට. කොළඹ පැත්තේ ඉඩමක් ගන්න ගිය මහත්තේ අක්කර ගානක ඉඩමක චූටි පැල් කෙටියක් තියෙනවා. දැන් මේ ඉඩම ගන්න මේ මහත්තේ පැල් කෙටියට ගිහිල්ලා ඊට පස්සේ අහලා ඔයාලද මේ ඉඩම බලාගන්නේ කියලා. ඊට පස්සේ නෑ මහත්තයා, මේ ඉඩමේ අයිති අපි. ඒතර මෙයාලා කියලා මෙච්චර ලොකු ඉඩමක ඔව් අපි ඉස්සර ඉඳලා මේ ඉන්නේ. අපි ආච්චිල සීලා 1800 ගණන් වල ඉඳලා. ඊට පස්සේ අනේ අම්මේ, අනේ සීයේ, ඔයාලගේ පුතාලා නැද්ද මට කතා කරන්න? අනේ අපිට දරුවෝ නෑ. අනේ මට මෙච්චර ඉඩම් කොටසක් ඕන මගේ මේ ව්‍යාපාරයකට. හරි මහත්තය දෙන්න. ඊට පස්සේ මේ පැතිවල ඉඩම් වල මිලානුව මහත්තය ඔය කොටසට කෝටි 3ක් ඕන. හොඳයි අම්මා දෙන්නම් කියලා මෙයා ඊට වැඩිය හිතලා තම තිල්ලුවේ කෝටි 3යි. පරණ බැංකු පොතක් දීලා මහත්තයා මේකට සල්ලි දාලා ගෙනලා දෙන්න. අපි මෙන්න ඔප්පු දිනවා, අපි ලියන්නම් අත්සන් කරන්න. දැන් මෙයා බැංකු පොත අරන් ගිහලා බැංකුවට දුන්නා. බැංකුවේ මහත්තයා ඇස් උඩ ගිහිල්ලා අවුරුදු ගානක ඉඳලා සල්ලි දානවා කවදාවත් අරන්නේ නැහැ. පොතේ 170ක් තියෙනවා. 170ක්. ඉතින් මෙයා කෝටි 3ක් දාලා ගිහිල්ලා පොත දුන්නා. ඒ තරම්ම අර පොත කබඩ් එකට දැම්මා. කඩෙන් සීනි අරික් කාලක්, තෙල් කාලක්, හාල් සේරුවක් උන්දල තවම පරණ ලෝකේ. පම් පැදුර ඇඟට හොඳයි. දැන් තියෙනවා රස්නී කියනවා. තියෙනවා භුක්තිය දින්නේ. මැරිච්ච ගමන් දරුවොත් නැති නිසා අප්පිය දායාද බැංකුව සතු වෙනවා. කොච්චර නම් ඔය වගේ දේවල් වෙනවද? ජීවිත කාලෙම හම්බ කළා මැරිලා යනවා, බලු බල්ලෙක් ගානට මැරිලා යනවා, වතුර පොදක්වත් නැතුව. අඳුරන්නේවත් නැති අය, තමන් කැමතිත් නැති අය ධනිය ගන්නවා. ඔකට හේතුව තමයි ඉන්න කාලේ හොඳට කාලා බීලා හිටියේ නැහැ. ඇඳලා දෙමව්පියන් හොඳට කාලා බීලා ඇඳලා ඉන්න දුන්නේ නැහැ. අමුදරුවන් දුන්නේ නැහැ. තමන්ගේ නෝන හොඳ වස්ත්‍රාභරණෙන් සැරසිලා ඉන්නවා දකින්න. අලුත් අලුත් ඇඳුම් වලින් සැරසිලා ඉන්නවා දකින්න. මිනිස්සු කැමති වෙන්න ඕන. දැන් අද කාලේ මිනිස්සු කියන්නේ දැන් උඹට දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා මනමාලි වගේ මොකට යනවද? මොනෝයි තීන එකක් ඇඳගෙන ඵලයන්. එයාට ඥානෙන්, අසත්පුරුෂ ඥානෙන් එයාට අවවාද දෙනවා. මිනිස්සුනාම ලස්සනට අඳින්න ඕන. අලුත් අලුත් ඇඳුම් වර්ග අඳින්න ඕන. හැබැයි පංච දුස්චරිතේ නැතුව, සදාචාරයක් මොවන් නැතුව. තමන් සතුටු වෙන, අනුන් සතුටු වෙන, ප්‍රණීත විදිහට කන බොන, යාන වාහන පරිභෝග කරන සමහර අය තියෙනවා. දැන් ධනෙ තියෙනවා, පරණ වාහනේ ආයෙත් පරණ වාහනයක් ගන්නෙත් පරණ එකක්. අලුත් අලුත් ඕ අලුත් ඒවා හරි AC හරියන්නේ නැහැ කිය. හුරු වෙන්නේ අලුත් සැපේට. බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන්නේ මෙහෙම වුණාට පස්සේ වෙන්නේ, එයාගේ ධනෙ මේ විදිහට නැසෙනවා. සත්පුරුෂයාගේ ධනෙ නැසෙන්නේ නැහැ. සත්පුරුෂයාගේ ධනෙ ඉතුරු වුණත් තමන් ආදරය කරන, තමන් කැමති අයටමයි මරණයන් මැත්තේ ධනෙ යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අසත්පුරුෂයෙක් ළඟ ධනෙ තිබ්බොත්, භවභෝග යාන වාහන වතු පිටි තිබ්බොත් එහෙම අසත්පුරුෂයා ළඟ ඒ කාර්යයට අමනුෂ්‍යෙක් අරක් ගත්ත පොකුණක් වගේ වැඩක් නැහැ. සත්පුරුෂයෙක් ළඟ ධනෙ තිබ්බොත්, ගමක් ළඟ පොකුණක් තියෙනවා පිරිසිදු සීතල පවිත්‍ර මනාව පිහිටි රමණීය පොකුණක්, මිනිස්සු එකෙන් පැම්බනවා නානවා, ඒ පැන් වලින් තව තව ගන්න ගන්න වතුර උනනවා, ඒ වතුර ටික ගමට අම්ම කෙනෙක් වගේ මුළු ගමේම මිනිසුන්ගේ පිපාසය සංසිඳවන වතුර ටික ලැබෙන අම්මා, මුළු ගමේම මිනිසුන්ගේ ගිමන් නිවන නහවන අම්මා අර පොකුණ. හොඳ මිනිසෙකුට ධනෙ තිබ්බොත් ඒ මිනිස්යා ඇසුරේ ඉන්න සියලු දෙනාට සැපසේ ඉන්න පුළුවන්. සමහර ගෙවල් වල ධනෙ තියෙනවා අඹදරුවන්ටවත් දෙන්නේ නැහැ. නැතුව නෙවෙයි තියෙනවා, හරියට කන්නේ නැහැ, හරියට අඳින්නේ නැහැ, පින්නේ නැහැ. මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අමනුසට්ඨානේ උදකංව සීතන් තද පෙය්‍යමානම් පරිපෝෂමේති. පිරිසිදු වතුර තියෙන අමනුෂ්‍යෝ අධිග්‍රහිත පොකුණක් වගේ, ඒවං ධනං කාපුරිසෝ ලබිත්වා නේවත්තනා බුඤ්ජති නෝ දදාති. ඒ වගේ අසත්පුරුෂයාට කොච්චර ධනෙ තිබ්බත් තමන් කන්නේ බොන්නෙත් නැහැ, අනිත් අයට දෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වලා දෙනවානේ අනිත් අයට දීපං කියලාමද මේ කියන්නේ? එහෙනම් මොකක්ද කියන්නේ? තමනුත් හොඳට කාලා බීලා ඇඳලා සැපසේ ඉන්න, අනිත් අයටත් දෙන්න. අනිත් අය කිව්වේ පටන් ගත්තේම තමන් වදපු අම්මා, ජාතක කරපු තාත්තා, තමන්ගේ බිරිඳ, තමන්ගේ ජාතක දරුවෝ, තමන්ගේ දුකට සැපට ඉන්න මිත්‍රයෝ, ඥාතීන්, තමන් ළඟ වැඩ කරන අය. සමන බ්‍රාහ්මණේ පින්තක, සමන බ්‍රාහ්මණේට දන් දෙනවා. ඔන්න තමන්ට ලැබුණ ධනය වියපැහැදම් කරගන්න විදිය. අනේ සමහර මිනිස්සු හරියට කන්නේ නැහැ. ඇත්තටම මිනිස්සු රහටද කන්නේ, බඩපුරවා ගන්නද කන්නේ? අවංකවම කියන්නේ ගොඩාක් මිනිසු කන්නේ බඩ පිරෙන්නේ තිබ්බොත් ඇති. හොඳ රස්සාවල් කරන යාන වාහනවල යන මිනිසු පොඩි සෑන්ඩ්විචස් එකක් කාලා පොඩ්ඩක් කාලා ඉන්නේ. ලෝකේ තියෙන ප්‍රණීතම කෑම සෑන්ඩ්විචස් එක. හොඳ රස්නෙට නෑ, කෑම එකක් ගෙදරින් බැඳගෙන යනවා සීතල වෙලා. රස්නෙට කෑම එකක් නෑ. රෑ වෙලා ගෙදරට එන්නේ, ඊට උය කලින් දරුවන්ට උයලා සීතල වෙලා කෑම. ඇඳුමක් අඳින්න වෙලාවක් නැහැ, ගමන බිමනක් යන්න වෙලාවක් නැහැ. වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරනවා, උදේ යනවා රෑ එනවා, උදේ යනවා රෑ එනවා. අඹදරුවොත් එක්ක, ඥාතීන් එක්ක, අම්මා තාත්තාත් එක්ක ගමන බිමනක් යන්න වෙලාවක් නැහැ. මොකටද මේ මනුස්ස ලෝකෙ මෙච්චර විඳවන්නේ? දැන් මේ වගේ අද හාමුදුරුවෝම කිව්වට හාමුදුරුවෝ දන්නේ මේ වගේ නේ කියලා කියන්න පුළුවන්. නමුත් මනුස්ස ලෝකෙ ඇවිල්ලා ඔය විදිහට ඉන්න බැරි තමන්ගේම සංසාරේ පිනක් නැති බව. ඒ නිසා උපන් දා ඉඳලා මැරෙනකල් වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ මිසක්කා. මනුස්ස ලෝකේ සැපේ භුක්ති විඳින්න අවස්ථාවක් දෙන්නේ නැහැ. කර්මයකට කඹරන්න ආවා වගේ, මනුස්ස ලෝකෙට දාසකම් කරන්න ආවා වගේ ඇවිල්ලා මැරිලා යනවා. සැපේ භුක්ති විඳින්නේ නැහැ. දීරෝච විඤ්ඤෝ අධිගම්ම භෝගේ. නුවණැති ප්‍රඥාවන්ත කෙනෙකුට ධනෙ ලැබෙනවා, බෞභෝග ලැබෙනවා. යෝ භුඤ්ජති නිච්ච කරෝච හෝති. එයා තමාව හොඳට කනවා බොනවා, හොඳට අඳිනවා, අන් අයටත් දෙනවා. සෝ ඥාති සංගන් නිසවෝ හරි බරිත්වා අබින් අනින්දිතෝ සග්ගම උපේතිඨාන. තමනුත් හොඳට කාලා බීලා, ඥාතීන්ටත් හොඳට දීලා, සතුටෙන් ඉඳලා මැරුණාට පස්සේ කොහෙද යන්නේ? දෙව්ලොව. අන්න පින, මේ මනුස්ස ලෝකෙත් හොඳට කාලා බීලා ඇඳලා සතුටෙන් හිටියා, මැරුණාට පස්සේ දෙව්ලොව ගියා. දැන් මේ බලන්නකො, මහා උග්‍ර සීල ගැන, උග්‍ර තපස් ගැන, උග්‍ර බණ භාවනා ගැන, මහා පින්කම් ගැන කියන්නේ නැහැ මෙතන. මෙතන කියන්නේ තමන්ට හම්බෙන ධනෙන් තමනු සතුටින් ඉන්න, පංච දුස්චරිතය කරන්නේ නැතුව කාලා බීලා හොඳට ඇඳලා අම්මලා තාත්තලාටත් දෙන්න, ඥාතීන්ටත් දෙන්න, හොඳට ඉන්න සතුටේ. අද කාලේ මිනිස්සු ඉල්ලගෙන ඉන්නේ දුකින් ඉන්නේ. තියෙන දේ කණ්ඩවත් හිතේ සතුටක් නැහැ. බත් පිඟාන රස්නේට බත් පිඟාන අතට අරන් කල්පනාවක් එනවා, කල්පනාව යුරේනුට බත් ටික හීතල වෙලා. මිනිස්සු කල්පනාවේ ඉන්නේ, මොකද දෙයනේ කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ ඊළඟ සූත්‍රය තියෙ මෙතන තියෙනවා, ဒုတိယ පුත්තක සූත්‍රය. ဒုတိယ පුත්තක සූත්‍රයේ තියෙන ඔය වගේම සෙට්ටි කෙනෙක් හිටියා. ඒ සිටුවරයාගේ ධනයක් කොසල් රජුරවන්න තමයි හම්බුනේ, දරුවෝ නැහැ. කහවනුම තිබ්බ කෝටියක්. මේ දඹ රත්තරන් කහවනු, පිරිසිදු රත්තරන් කහවනු කෝටියක් තිබ්බ ගබඩාවේ. රිදි ගණන් කරන්න බෑ. ඉඩකඩම් ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බැරි තරම් මහ විශාල ඉඩකඩම් ප්‍රමාණයක්. මේ මිනිස්සයත් හොදී බතුයි හැර වෙන කිසි දෙයකට කැමති නෑ. පරණ රෙදිකඩ මල්ලක් ඇඳගෙන ඉන්නේ, දිරපු කරත්තයක් තියෙන. දැන් සමහර අය පරණ වාහන අත්තරින්නම බෑනේ. දිරපු කරත්තෙටම ආසයි. මම මේ කාලේ කරත්ත ගැන කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහරජ භූතපුබ්බංසෝ මහරජ සෙට්ටි ගහපති තගරසිකී නාම පච්චේක සම්බුද්ධම් පිණ්ඩපාතේන පටිපාදේසි. රජතුමනි, ඔය මැරිච්ච සෙට්ටි සිටුවරයා බොහෝ කාලකට කලින් තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේට දානය දෙන්න අනිත්‍යය යොමු කළා. දානේ පිළියෙල කළා. ඒ කියන්නේ දානේ දීපං කියලා කිව්වා. දේත සමන පින්දන්ති, මේ ශ්‍රමණයන්ට, මේ ශ්‍රමණයාට දාන ටිකක් දීපල්ලා කියලා මෙයා කිව්වා. වත්වා උත්ථායාසන පක්කාමි, එහෙම කියලා මෙයා වෙන වැඩකට ගියා. දත්වාච පන පච්චා විප්පටිසාරී අහෝසි, දානේ දීලා පස්සේ විපිලිසර වුණා. ඒ කියන්නේ මෙයා කිව්වා, මෙයා ඒ කාලේ සිටුවරේ, මේ ශ්‍රමණයන්ට දාන දෙන්න කියලා කිව්වා. මේ මිනිස්සේ හරි ලෝභයි. ඒ නිසා ගෙදරය කල්පනා කළා කවදාවත් දාන දීපන් කියලා කියලා නැහැ. අද කිව්වේ එහෙනම් මොකක් හරි විශේෂයක් ඇතුව කියලා. රසට දුන්නා. සුවඳයි. වෙන්ජට ගොඩයි. ඊට පස්සේ මෙයා අර වැඩේ කරලා ආපහු එනකොට අර ශ්‍රමණයන් වහන්සේ ඉඩමින් යන් එළියට වඩිනවා. ලැබුණද ශ්‍රමණය? ලැබුණා. ඔළුව පොඩ්ඩක් උස්සලා බැලුවා, සුවඳයි. රසට බෙදලා මෙයාට කල්පනා වුණා වැඩකාරයෙකුට දුන්නා නම් දර ගැල්ලක් හරි වැඩිව පලා ගන්න තිබ්බා කියලා. අර දුන්නේ එක ගැන ඒක සතුටක් නෑ, විපිලිසර වුණා, පස්සේ පසුතැවුණා. දුන්නා පස්සේ පසුතැවුණා. ඊට පස්සේ බහතුච්චපන ඒක පුත්තකං සාපතේ යස්ස කාරණා ජීවිතා වෝරෝපේසි. ධනය හේතුවෙන් තමන්ගේ සහෝදරයාගේ පුතා මැරුවා ඒ ජීවිතේ. ඒ හේතුව තමයි තමන්ගේ සහෝදරයාට එක පුතෙක් හිටියා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඒ පුතා ටික ටික ලොකු වෙනකොට අර ගෙදරින්දින් කියනවා, ආ ඔය ඉඩම් කැල්ල මට, ආ ඕක මගේ කියලා පොඩි උන් කියන්නේ. අර අරයට හිතුණා මේ පොඩි එකා පුංචි කාලේම මේවට අයිතිවාසිකම් කියනවා නම් ලොකු නම මොනවා වෙයිද කියලා. අර පොඩි එකා හොර රහස කැලීට ගෙනියලා මරලා වළිය දෑවා. පහෝදා හැමතැන මෙව්ව දරුව නැහැ කියලා. යංකෝ සෝ මහරජ සෙට්ටි ගහපති තගරසිකින් පච්චේක සම්බුද්ධම් පිණ්ඩපාතේන පටිපාදේති. මහරජ අර තගරසිකී සසේ බුදුරජාණන් වහන්සේට දානය දෙන්න කියලා කිව්වා නේද? තස්ස කම්මස්ස විපාකේන සත්තක්ඛත්තුන් සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජි. දානය දෙන්න කිව්ව වචනෙන් රැස්වෙච්ච පිනට හත් වතාවක් දෙව්ලොව ඉපදුනා. කොහොමද දානයක් දෙන්න කියන වචනේ අදහස? දැන් ඒකනේ අර ධර්ම දේශනා කරනකොට ධර්ම දාණයෙන් බොහෝ පිං රැස් වෙන්නේ. ඇයි ඒ දානේ ආනිසංස කියපු ගම සිය ගානකට දන් දෙන්න හිතෙනවා. එතකොට ඒ පින ඔක්කොම අර ධර්ම දානේ දෙන කෙනාට රැස් වෙනවා. පැහැදිලිද? දානේ දෙන්න කියපු වචනේ මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හත් වතාවක් දෙව්ලොව ඉපදුණා. ඊට පස්සේ තස්සේව කම්මස්ස විපාකාව සේසේන ඉමිස්සා ඒව සාවත්‍යා සත්තක්කතුන් සෙට්ටි තංකාරේසි. එහි ඉතුරු විපාක මනුස්ස ලෝකී විපාක දුන්නා මේ සැවැත් නුවරම මහරජතුමනි හත්වතාවක් සිටුවරෙක් කළ ඉපදුනා. ධනයෙන් ආඩ්‍ය කෙනෙක් කළ ඉපදුනා. දන් දෙන්න කියල කියපු වචනයට. එකනේ දාන සංවිභාග රත කියන්නේ. දානේ සංවිධානය කරනකොට බොහෝ පින් රැස් වෙනවා. ඇයි අපි මේක ගේමු, අහවල් දේ දෙමු, අහවල් දේ දෙමු, අහවල් දේ දෙමු කියලා කතා කරනවානේ. ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න කියලා. දැන් සමහර වෙලාවට තමන් දානයක් දෙන්න මම මෙන්න මේක දෙන්න, මේක දෙන්න කියලා අදහසක් තියෙනවා. මම පළතුරු දෙනවා, මම යෝගට් දෙනවා, මම අයිස්ක්‍රීම් දෙනවා. එතකොට අනිත් කෙනා කියනවා අනේ අයියේ මං අයිස්ක්‍රීම් ටික මං දෙන්නම්. එතකොට එයාට හිතෙනවා මන්නේ දෙන්න හිටියේ කියලා. නමුත් එයා දානේ දෙන්න යොමු වුණේ මෙයාගේ වචනේ නේද? ඒ නිසා එයා අර බාරගත්තට මෙයාට පින රැස් වෙලාද නැද්ද? පින රැස් වෙලා තමන් දානේ සංවිධානය කරලා කට්ටිය අතර බෙදා දෙනකොට තමන්ට ඒ පින රැස් වෙනවා. මොකද එයාගේ වචනයෙන් තමයි අර එයා දානෙට යොමු වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බලන්න කියනවා මේ දන් දෙන්න කියලා සිතිවිල්ලක් ඇති වෙලා ඒක වචනෙන් මුදා හැරීමේ විපාක. යංකෝසෝ මහරජ සෙට්ටි ගහපති දත්වා පච්චා විප්පටිසාරිය හෝසි. අර දානෙ දීලා පස්සේ අපරාධ කියලා හිතුණනේ. වරමේ තම් පිණ්ඩපාතං දාසාවා කම්මකාරාවා බුංජෙයුන්ති. අනේ මේක මේ සේවකයෙකුට දුන්නා නම් දාසයෙකුට දුන්නා නම් ඊට වැඩිය හොඳයි කියලා හිතුණනේ. තස්ස කම්මස්ස විපාකේන නාසුලාරාය බත් භෝගාය චිත්තං නමති. ඒ නිසා මෙයාට කොච්චර තිබ්බත් හොඳට කන්ද හොඳට අඳින්න හිතෙන්නේ මොකක් හරි හේතුවක් නිසා හිතෙන්නේ නැහැ. දීලා හිත පහදවගෙන නැහැ. ඒගෙන ගෙදර හාල් තියෙනවා පිටි කොටා ගන්න පුළුවන්. අද කාලේ මැෂින් තියෙනවා පිටි කොටන්න පුළුවන්. මේ පිටි කුඩු කර ගන්න පුළුවන් හාල්. සීනි තියෙනවා. රසකාරක තියෙනවා. අග්ගල ගුලියක් හදා ගන්න හිතෙන්නේ නැහැ නේ. හිතෙන්නේම නැහැ. ගෙදර තියෙන හොඳම ප්‍රණීත රස කැවිලි තමයි බිස්කට් එක. කෙහෙල් ගෙඩිය වුණත් ගහේම හැදෙන නිසා ඒක කඩලා කනවා මිසක්ක. තමන් අතින් කියලා ප්‍රණීතව හදලා කන්නේ. තියෙද්දි මට මතකයි අපේ ගම්වල ওই විදිහම තමයි. රසට කාලා බිලා ප්‍රණීත විදිහට හදලා කන්න බොන්නේ නැහැ. ගෙවල් වල කෙහෙල් ගස් තියෙනවා එකක් දෙකක්. කෙහෙල් කනක් හැදිච්ච ගමම කඩේට දෙනවා මිසක්ක. දරුවන්ටවත් ඒ කෙහෙල් තමන්ගේ වත්තේ හැදෙන කෙහෙල් වලින් කෙහෙල් ගිරි කන්න නැහැ. මේ එයාලට ඕයි නම් ආයේ කඩෙන් සල්ලි දීලා ගන්න. ඔය අපි දන්නම සිද්ධි. අපිට ඒ කාලේ වතේරුනේ දැන් තමයි තේරෙන්නේ කරුමේ කියලා. පින නැහැ. පින නැහැ. දැක්කද? පළතුරක් උනා ගෙදර හැදෙනකොට හොඳට ඒ පළතුරු කන්න බොනේ එක. ඊළඟට මම ළමයිට විශේෂයෙන් කියූප එකක් තමයි තරුණ දූල පුතාලට ඔයාලා රස්සාවල් කරලා හම්බින පළවෙනි පඩිය ඔයාලා ආර්ථිකයෙන් ලොකු පීඩනයකට ලක් කියලා නැහැ රස්සාව පටන් ගත්ත ගම. එතකොට ඒකෙන් අම්මට තාත්තට හොඳට කන්න බොන්න අඳින්න දීලා වට වන්දනාවේ අරිගින්නන ගිල්ලා දානයක් හරි දීලා සතුටු කරවන්න. මං ළමයිට කිව්වා ගහක වුණත් ඉස්සෙල්ලාම පළදාව පිනට දෙනවා. එහෙම කරන්නේ නැද්ද මෙහෙ? ඉස්සෙල්ලාම පළදාව පිනට දෙන්නේ නැද්ද? ඒ නිසා ඔයාලා මහන්සි වෙච්ච කී පළදාව ওই පඩිය ඒක ඉස්සෙල්ලා දෙන්න අනිත් අයගේ සතුටට. මෙහෙ කොහමද දන්නේ? අපේ පැත්තේ මට මතකයි ඒ කාලේ අර ගව පන්ටි ඉස්සෙල්ලාම පැටියෙක් වැදුවට පස්සේ එළදෙනේ පුළුවන් තරම් කිරි බොන්න දෙනවා පැටියට. ඉතුරු කිරි ටික දෝලා සතියක් විතර යනකල් මිනිස්සු බොන්නේ නැහැ. ඒ උකු කිරි එක කිරි ගස් වලට දානවා. ඉස්සෙල්ලාම භුක්ති විඳින්නේ නැහැ. දැන් නම් ඉතින් ආර්ථික හේන නිසා ද පැටියට නොදී ගන්නවා ඇති. ඒ ගම් වල එහෙම නැහැ. ඊට පස්සේ අපේ ගම් වල මට මතකයි එළදෙනක් මැරුණාට පස්සේ ගමේම කිරි එකතු කරලා එළදෙන වලේ දාලා එළදෙනක ඇඟ කිරි වලින් නාවනවා. උඹ අපිට කිරි දුන්නා කියලා. අනේ ඉතින් මේ මිනිසුන්ගේ කෙලේ ගුණ දකින්න හරි අපිට පිනක් තිබ්බා. අපි ගම් වල ඉපදුනාට. මේ නිසා දුවේ පුතේ නුඹලා ඉස්සල්ලාම ගන්න පඩිය දැන් මේ තේරිච්ච කාලේ හරි අම්මගේ තාත්තගේ සතුටට පිනට දහමට යොදවන්න ඉස්සල්ලා. ඉස්සල්ලාම සල්ලි ටික අතට එනකොට තමන්ගේ දේවල් ටික මතක් වෙන්නේ නැතුව ගේ හදන්න ඕන වාහනේ ගන්න ඕන. ඊට පස්සේ කාලේ yaad වෙනවා හොඳ දැහැමි කෙනාගේ ධනය. ඉතින් බලන්න මේ දානයක් දෙන්න කියලා කියපු එකේ විපාක පස්සේ පසුතැවිලි වීමේ විපාක ලැබුණට භුක්ති විඳින්න බෑ. නාසුලාරාය වත්ත භෝගාය චිත්තං නමති. කණ්ඩ හිතෙන්නේ නැහැ හොඳ හොඳ ඇඳුම් අඳින්න හිතෙන්නේ නැහැ. එයාට පරණේව හිතෙනවා අපි ඒ කාලේ ඇන්දේ කොහමද? දැන් මුම් පේන්නේ මේ සරුවාලේ වගේ අපේ දරුවන් නම් ඔහොම අඳින් අඳවන්නේ. ඒ වුණාට මෙහෙමයි. ඇත්තටම පින්වතුනි අපිට පුංචි කාලේ දැනුයි සමාජ දෙකක් පෙනුනට ළමයිට පේන්නේ එක සමාජයක් විතරයි. අපි කොච්චර කිව්වත් ඒ සමාජේ දැකලා නැති අයට අලුත් සමාජෙන් තොර ලෝකයක් පේන්නේ නැහැ. ඒ ළමයි හිත ඇතුලෙන් වැළපෙනවා අලුත් සමාජයේ භුක්ති විඳින සැපේ භුක්ති විඳින්න. කරන්න දෙයක් නැහැ. යන රටාවට යන්න වෙනවා. ඒ කාලේ සීයල අමුඩේ ඇඳා කියලා දැන් ඉන්න කොල්ලන්ට අමුඩේ අඳින්න පුළුවන්ද? ඒ කාලේ සීයල ගමන බිමනක් යනකොට සුම්බරී දැම්මා කියලා දැන් ඉන්න ඉලන්දාරෙන්ට සුම්බරී දාන්න පුළුවන්ද? ඒ කාලේ කෙල්ලෝ ජීතේ හැටේ ඇන්ද කියලා දැංගිල්ලන්ට ජීතේ හැටේ අන්දන්න පුළුවන්ද? මේ සමාජයේ තේරුම් ගන්නන් මොලයක් ඕන. ළමයි ඇඳුමෙන් නෙවෙයි හොඳ නරක කියා දීලා, පිම්පව් කියා දීලා ළමයි හදන්න ඕන. ළමයිට අපි ඇඳුම ගැන කියන්නේ අපි සමාජ දෙකක් දැක්ක නිසා. මේ ළමයි සමාජ දෙකක් දැක්කේ නැහැ. ඒ ළමයි දෙක සංවේදී නැහැ. හැබැයි මම මේ කියන්නේ දුෂ්චරිතේ කරන්න කියලා නෙවෙයි, සදාචාරීකම හොයන්න කියලා නෙවෙයි. හොඳට ලස්සනට අඳින්න ඕන, හොඳට රහට කන්න ඕන. මිනිස්සෙක් වුණා මේ බුද්ධ දේශනාව. ඊට පස්සේ නාසුලාරා යාන භෝගාය චිත්තන් නමති. හොඳ වාහනයක් ගන්න හිත නැවෙන්නේ. අනේ අපි මොන ගමන් බිමන් යන්නද කියලා හිතෙනවා. අනේ අපේ ගමට හරියට පාරක් වන්නේ නැහැ කියලා හිතෙනවා. මොන ක්‍රමෙන් හරි හොඳ වාහනයක් ගන්න එක වැළකෙනවා. හේතුව තමන් සංසාරේ දීලා හිත පහදවගෙන නැහැ. සල්ලි තිබ්බට භුක්ති විඳින්න හිත නැමේ. සල්ලි කියන්නේ කොලයක් නේ, දිරල යන කොලයක්. ඕකෙන් සැපේ භුක්ති විඳින්න හිත නැවෙන්නේ. මොකද සල්ලි කණ්ඩත් බෑ, සල්ලි උඩ යන්නත් බෑ. ඒකට සල්ලි වලින් ගන්න ඕන. ඊට පස්සේ නාසුලාරාය පංචන්නම් කාමගුණානම් භෝගාය චිත්තන් නමති. මේ බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රනීත පංචකාමයට හිත නැමෙන්නේ නැහැ කියන එක දීලා හිත අපාදවා ගැනීම විපාකයක් විදිහටයි පනවන්නේ. මතක තියාගන්න පංච දුෂ්චරිතේ නෙමෙයි මේ කියන්නේ. රසට හොඳට කාලා, ලස්සනට ඇඳලා, හොඳට යාන වාහන පරිභෝග කරලා, හොඳ ගෙයක් හදලා සතුටෙන් ඉන්න එක ගැන. මේ ධනෙ තියෙන සිටුවරයෙක් ගැනයි මේ කියන්නේ. දුප්පත් මිනිස්සයා මේක ගැන හිතලා වැඩක් නැහැ. එයා තියෙන විදියට යැපෙන්න ඕන, අර පරිස්සමෙන් ඉන්න ඕන. තියෙන මිනිස්සුත් දුප්පත් වගේ ඉන්න එක කර්ම විපාකයක්. ඊට පස්සේ තියෙනවා යංකෝසෝ මහරාජ සෙට්ටි ගහපති බාතුච්චපන ඒක පුත්තකං සාපතේයස්ස කාරණා ජීවිත ඕරෝපේසි. ධනේ හේතුවෙන් තමන්ගේ සහෝදරයාගේ එකම පුතා මැරුවනේ. තස්ස කම්මස්ස විපාකේන බහූනි වස්ස සහස්සානි, බහූනි වස්ස සත සහස්සානි නිරේ පච්චිත්ත. ඒ එක දරුවෙක් මරපු පාපේට අවුරුදු දහස් ගණන්, අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහුණා. එක පුතයි තප්පරයට මැරුවේ, අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහුණා. කොහොමද ප්‍රාණඝාතයේ, මනුස්ස ඝාතනයේ විපාක කොහොමද? තස්සේව කම්මස්ස විපාකාව සේසෙන ඉදන් සත්තමං අපුත්තකං සාපෙතේයන් රාජකෝසම් පවචේති. දැන් බලන්නකෝ, සිටුවරයෙක් වෙලා මේ හත්වෙනි ජීවිතේ කිව්වා. ඒ ජීවිත හතේම දරුවෝ නැහැ කිව්වා. එක දරුවෙක් මරලා, ධනය හේතුවෙන් දරුවෙක් මැරුවේ. විපාකේ ආවේ ධනය තියෙනවා, දරුවෙක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස කෝපන මහරාජ සෙට්ටිස්ස ගහපතිස්ස පුරාණංච පුඤ්ඤං පරික්කේන. ඔය සිටුවරයාගේ පැරණි පින දැන් ඉවරයි. අර පසේබුදු කෙනෙකුට දන් දෙන්න කිව්වනේ සිටිවිල්ල, ඒ පින ඉවරයි. දැන් මෙන්න මෙහෙම කර්ම දෙකක් එකපාරම වීමක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් දෙන්න ඕන අපරාධේ, දෙන්න ඕන අපරාධේ කියලා දැන් සිතිවිලි දෙකක් නේ වැඩ කරන්නේ. දෙන්න ඕන කියන සිතිවිල්ලත් එක්ක භෝග ලැබුණා. ඒක ලැබෙනවාමයි. පස්සේ අපරාධේ කියලා හිතුණානේ. ඒ ලැබිච්ච එක භුක්ති විඳින්න බෑ. බලන්න සිතිවිල්ලෙන් සිතිවිල්ලට කර්ම රැස් වෙන හැටි. යමක් දීලා අයිතිවාසිකම් කරන්න කියන්න එපා. මං අදපු මල් පැලි, මම යෝගට ආධාර කළේ, මම යෝග හැදුවේ, මමයි අමාරුවෙන් ගෙනල් ඔය ගහ ඇදුවේ මුන්නාන්සේ ගහ ගලවලා. අපි එදා ශ්‍රමදානයක් දාලා තනකොළ හැදුවේ අන්න ආන්දර වැලි දාලා. එදා විච්ච මහන්සිය තනකොළ හොයන්න ගිය මහන්සිය ඔය වයස කාන්දරෝක දන්නවද? එතකොට තනකොළ පින ලැබෙනවා, ඇවිද ගන්න බැරි වෙනවා. දැක්කද? හිත පහදව ගන්න කවදාවත් දීලා හිත පහදව ගන්න එපා. ඊට පස්සේ දේශනා කරනවා පින් අලුතෙන් පින් රැස් කළේ නෑ. කර්ම විපාකෙ ගෙව්වා අලුතෙන් පින් රැස් කළෙත් නෑ. අජ්ජපන මහරජ සෙට්ටි ගහපති මහ රෞරව නිරේ පච්චතිති. දැන් මේ වෙලාවේ මහා රෞරව නිරේ පැහෙනවා. කොසල් මහරජුරන් ගැඟී ලොම් කෙලින් වුණා, දාඩිය දැම්මා, ඇස් ලොකු වුණා. ස්වාමීනි මහා රෞරව නිරේ, රජතුමනි මහා රෞරව නිරේ දැන් ඉන්නේ කිව්වා සෙට්ටි. අර ධනියත් සිටුවරයා කැමැතිත් නෑ රජ්ජුරුවන්ට, ධනී රජ්ජුරුවන්ට ලැබුණා දැන් නිරේ. ධඤ්ඤං ධනං රජතං ජාත රූපං පරිග්ඝං වාපි යදත්ති කිංචි දාසා කම්ම කරා පේසා පිස්සයේ චස්ස අනුජීවිනෝ සබ්බං නාදාය ගන්තබ්බං සබ්බං නිකිප්ප ගාමිනින්. දේශනා කරනවා ධන දහන්නේ රන් රිදී මුතුමැණික්, තමන්ගේ අඩුම ධර්මේ තමන්ගේ ඥාති පිරිසටවත් නොදී දාස කංකරුවන්ට දෙන්න නැතුව මෙයා හම්බ කළානේ, රැස් කළානේ. නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද? ධන දහන්නේ අඹ දරුවෝ දාස කංකරුවෝ ඔක්කෝම සබ්බන් නාදාය ගන්තබ්බන්. ඒ සියලු දෙනාම ඇරන් නෙවෙයි යන්නේ, අතහැර යා යුතුයි. සබ්බන් නිකිප්ප ගාමිනේ, සියල්ල තබා යා යුතුයි. ඔයාලා රැස් කරන හැම එකක්ම අතහැරලා යා යුතුයි, තබා යා යුතුයි. යංච කරෝති කායේන වාචාය උද චේතසා. යමක් කරනවා නම් කයින් වචනෙන් සිතින්. තංහි තස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති. ඒක තමයි තමන්ගේ දේ, ඕක තමයි අරන් යන්න තියෙන්නේ. තංචස්ස අනුහං අනුභං හෝති ඡායාවාන පායිනේ. ඒ කරපු පින හෝ පව හෝ ඒ රැස් කරපු දේ තමයි හෙවණැල්ල වගේ යන්නේ පිටපස්සෙන්. තස්මා කරෙය්‍ය කල්යාණං. ඒ නිසා යහපත් දේවල් හොඳ දේවල් කරන්න. නිචයන් සම්පරායකං. පරලොවට රැගෙන යන දේ, පරලොවට හිත වූ දේ යහපත් දේ කරන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානින. පින තමයි පරලෝ යන කෙනාට පිහිටට තියෙන්නේ. පින් කරන එක කොච්චර හොඳද, කුසල් කරන එක කොච්චර හොඳද, යහපත කරන එක කොච්චර හොඳද. ඒ නිසා පින පිනේ විපාක, කර්මේ කර්මේ විපාක, ඒවා භුක්ති විඳින හැටි, තමන්ගේ පිටිපස්සෙන් මේ කර්ම බලවේගී තියෙන හැටි අද මේ ඉගෙන ගත්තේ. එනිසා බොහෝ පින් රැස් කරමින්, බොහෝ කුසල් රැස් කරගනිමින් තමන්ට පිනට ලැබිච්ච යහපත් ධනය භුක්ති විඳිමින් සුවසේ සැපසේ මනුස්ස ජීවිතයත් ගතකොට පරලොවත් යහපත සලසගන්නටත්, ඒ වගේම මේ සියලු පින් වලින්, මේ සියලු කුසල් වලින් සසර දුකින් නිදහස් වෙන්නත් වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි, අපි ওই විදිහට පින කුසලයේ යහපත ගැන අපි කතා කළා. හෙට දවසේ කටින මහ පින්කම, මෙවර සම්බකන්ත මහ මෙන්නා භාවනා සුපී කටින චීවර පූජා මහෝත්සවයේ බාර්ගෙන කටයුතු කරන්නේ පින්වත් අනුරාධා රාජපක්ෂ මෙණවිය ඇතුළු පවුලේ සියලු දෙනා පින්වත් පිරිස. ඊ පිරිස මේ වස් කාලයේ සිව්පසෙන් සංඝයාට උපස්ථාන කරලා කුටි සෙනසුන් පිළිසකර කරලා ඒ පින්කම් කරගෙන ඒවාගේම අද දවසෙත් මේ මහා පිංකමක් සිද්ධ කරලා හිට දවසේ කටින චීවරය සිරසින් වඩම්මල පූජා කරනවා. සාදු කියන ඇත්තන්න පවා පින අත්පත් වෙනවා. අනුමෝදන් වෙන අයට අත්පත් වෙනවා. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. තලාටු බුහුමාටු දෙවියෝ, මේ ගස්ගල් වන පර්වතවල සිටින සියලු දෙවියෝ මේ අපමණ පින සතුටින් අනුමෝදන් වේවා. බෝ සමිඳුන් රන්වැටකින් කළ පූජාවේ පින අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණී ධර්ම දේශනාවේ පින අනුමෝදන් වේවා. මේ භූමියත් සංගරුවනත් ආරක්ෂා කරත්වා. මේ උපාසක උපාසිකාව ආරක්ෂා කරත්වා. තව තව පින්දාං කුසල් දාං රැස්කරන්ඩ දිව්‍ය රැකවරණ සලසත්වා. මිය පරලෝකයේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අනාදිමත් සංසාරයේ ඔබ නමින් මියගේ සියලු ඥාතිහු මේ අපමණ පින අනුමෝදන් වී පරලෝ සැපේට පත්වේවා. ඒ වගේ රැස්කරගන්ට හිතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය නිධානය මේ යුගයේ අපිට ඒ නිධානයේ පාදා දුන්න, පුණ්‍ය උල්පත අපිට පාදා දුන්න අපගේ ගුරු දෙවිඳු, අපේ හිතේ තියෙන ගොඩාම් මිත්‍යා දෘෂ්ටි, අපේ තියෙන නොදැනුවත්කම් ඒව ඔක්කොම දුරු කරවලා ධර්මයේ මේකයි විනය මේකයි කියලා අපිට කියලා දුන්න ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියන දෙයක් තමයි රසට කන්න බොන්න මිනිසුන්ට කියනවා. හොඳට අඳින්න. මේ සූත්‍රයේ මෙච්චර අපිට හිතට දැනෙන්නත් එක හේතුව තමයි ලොකු ස්වාමීන් වහන්සේ මේ කාරණාව නිතර උලුප්පනවා. කියන්නේ මිනිස්සු නම් රසට කන්න බොන්න ඕන, හොඳට අඳින්න ඕන. ඊළඟට උපෝසතය කමන්නේ ඉතින් සිල් සමාදන් වෙන දවස. ඒ හැර ලොකු ස්වාමීන් වහන්සේ හරි කැමති පින්කම් වලදී මිනිස්සු මල ගෙදරක් වගේ නැතුව ඉන්නවනම්, මිනිස්සු සතුටින් ඉන්නවනම්. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ හරි කරුණාවන්තයි. අපිට ගෞතම බුද්ධ ශාසනයේ තිසරණ සරණ ලබා දුන් අපගේ ගුරු දෙවිඳුන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා. ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. මේ සියලු පින් බලයෙන් සත්පුරුෂ ධර්මයේ පිහිටා, සත්පුරුෂ ධර්මයේ පිහිටා කියේ අර මේ කියපු සූත්‍ර දේශනාව. සත්පුරුෂ ධර්මයේ පිහිටා සත්පුරුෂයන් විසින් අවබෝධ කළ යම් දහමක් වේද ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.